ධර්මානුශාසනාව. කරුණු පින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. රාගයෙන් අන්නයතුලාවේ ප්‍රාණක ගතියක් ඇති වෙන්නේ එයාගේම සරුවඥන් වහන්සේගේ නේත්‍ර ප්‍රසාදයේ කුස්තරද ඕනෑම ධනාන්ධකාර රාත්‍රියේ ගුණක් විදුලක් මානේ ජග්ගල පරවත පවා විදියට දක්නා නේත්‍ර ප්‍රසාදයන් ලැබිලා තියෙනවා. අනන්ත ජාතුවල රජී උපකරණ පූජා කරලා තියෙනවා. එයාගේම නේත්‍ර ප්‍රසාදේ ලබන්න හේතු වෙන තවත් එවගේ කුසල අප්‍රමාණ සිද්ධ වෙලා තිබුණා. ප්‍රධාන දේ රජී උපකරණ පූජා. දාවුම සරුවඥන් වහන්සේට ආයු වර්ණ සතබල ප්‍රඥා සියල්ලම ලැබී තිබුණා. හේතුව සංසාරය අප්‍රමාණ ජාතිවල බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා සිල්වත් උතුමන්ට ආවාත පූජා කළා තිබුණා. දාවුම සරුවඥන් වහන්සේ කාගවත් උපදේශයක් නොමැතිව අමෘතේ වැළඳුවා. අනන්ත ජාතිවල අන්නයට ධර්ම දේශනා කළා තියෙනවා. ධර්ම දේශනා කළ වාර අප්‍රමාණයි ඒවැතර විශේෂ ලක්ෂණත් විචා තිබුණා උස්සංක පාදක උත්සාහ දලෝමක ආදී මේ ආදී කර්ම සලක බැලීමේදී අපට සසර ගමන සුවසේ යා ගැනීමට භවයන් පාසා නිවන් මඟට අවතීර්ණව පාරමී පුරා ගැනීමට මේ සම්පත් අවශ්‍ය වේවා අමුතුවෙන් නැසතුවත් ඒ සම්පත් ලැබෙනවා ආනුසංගික වශයෙන් ආනුසංගිකයන් ඊට අනුරූප වශයෙන් ලැබෙනවා දැන් මේ දානෝපස්ථාන ආහාර පාන දන් දීම නිසා අපට සතර පාරමී පුරන්න සුදුසු නිරෝගී කයක් සතුටක් කයක් ලැබෙනවාමයි. ඊවැගේම තීරවස්තු පරිස්කාර ආදී පූජා කිරීම නිසා ශරීරය අපට අන්නයගේ අවඥාත පාදන නොවන ඇතික ශරීර වර්ණ අපට ලැබෙනවා. ඒකත් අපේ නිවන් ගමනට උපකාරයක් වෙන ඒක උපදි සම්පත්තිය. ඊවැගේම අපි සතරදී කායික විදාවක් නැතුව සුවසේ පාරමී පුරා ගන්න අවස්තේනවා කායික සුවය. ඒ සඳහා මේ යාන වාහන පූජාව, පාවහන් පූජාව උපකාර වෙනවා. ඒ වගේම සතර ගමනේදී අපට පාරමී පුරන්න හොඳට දෙන්නේම තියෙන්න ඕනේ. නේත්‍ර ප්‍රසාදය ලැබෙන්නට ඕනේ. ඒ සඳහා අපට රජේ උපකාරණ පූජාව, රාජේ මෛත්‍රී වැඩීම මෛත්‍රිය ඇතින් සිල්ලතුන් දෙක දැකීම දමෝපියක් අසරණයන් වෙත මෛත්‍රිය ඇතින් දැකීම ප්‍රයා විපසල් හේතු වෙනවා. ප්‍රාමුම ආවාස පූජාව ප්‍රතිපත් අපිට කරගන්න ලැබෙනවා. අනුන්ට ආවාස පූජාවන් සමාත ආදරයෙන් අනුමෝදන් දෙනවා. අපට ඒකෙන් ආයු වර්ණ සැපබල ප්‍රඥා සතර දි ලැබෙනවා පාරමී ගමන යආගන්න. ඒකම අපි ධර්ම පමණින් ධර්ම දාන පවත් කරනවා. ධර්ම දේශනා කරනවා, එවාගේම ධම් පොත්පත් පිළිනමනවා, ධම් පොත්පත් දේශන ගත කරනවා, මුද්දිනී කරනවා, බෙදා දෙනවා, කර්ම දාන වශයෙන් සියල්ල අමෘතයේදීමක්. ඒක අපට සම්දායකදී අපේ සංතාන තුල බෝධිපාක්ෂ ධර්මයන් මුහුකුරු ආඥානම් දතු බෝධියකින් අමෘතම නිර්වාණය සාක්ෂාත් කරගන්න ඒක හේතු වෙනවා. ඒ නිසා අපි සන්තෝෂ වන්නට ඕන අපට මේ බුදු සසුනේදී මේ හේතුඵල ධර්මතාවන් මුලින්ම ආબોධ කරගෙන ඒ කනුරුවකව දාන සීල භාවනා කුසල දැක්කද ගැනීම නිවන් මඟ ගැනීමට භාග්‍යව වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් මේ ලෝක වාසයේ සීලම සත්‍යයන් සීලම ජනතාවට මේ ධර්ම වාසනාව ලැබේවා කියලා මෙච්චි ප්‍රවත්වන්න ඕනේ. ඉතින් අදත් මේ දහසක් බුදුන් බුදු වෙන උත්සව උපයසන මේ සිංකම් තේරියක් සිද්ධ වුණා. දැන් මේ අපේ ස්වාමීන් වහන්සේ තුන්ම දින තුනක් මේ නිවසේ ආවාස පහසුකම් ලබා ගත්තා. මේ ආවාස පූජාවන් විශේෂ විශේෂ දෙයක් නෙමෙයි. ඊට කලින් කීපෝ වාරයක් එක එක දවසම සිටියා. ඉතින් ඒ හැම වාරයකම ආවාස පූජා සිද්ධ වෙනවා. ඒ වගේම දානෝපත්තාර සිද්ධ වෙනවා. තා බොහෝ දිනක් සහයෝගයේ දෙනින් ඒ කටයුතු සම්පූර්ණ වුණා. ගිරන්පස දාන පිළිගන්නවා. ඒ වගේම පරිස්කාර පූජා පොතකුත් සිද්ධ වෙනවා. දාන පොත්පත් ඇවි පූජා කරනවා. මේ ආගමේ සෑම පින්කමක්ම දෙන්නේ සුදුසු පින් වාසනාවක් මේ ලැබෙනවා කියනවා. ඉතින් අර ආදිරත් මහත්මයා, තිම චන්ද්‍රා මහත්මයා දෙතනි මෙතන නිතරම මේ ගැන විමස විමසා කටු කියනවා. ඉතින් මේ දෙතන කියලා නඩු ගණන් නිතර නිතර කියවමින් ඒ අනුමෝදන් වෙනවා. ඒ විදිහට පුණ්‍ය මේ කාමී කුසල ඡන්දය ඇති දිනවත් පිරිසක් වශයෙන් දැන් පින්කම් දෙයියක් සිදු කළා. නදත් මේ මොහොතේ දාන වස්තු සම්ප්‍රදානය කරගෙන බුද්ධ පූජා පවත්වලා සංවරත්වයේ දෙකව ධන් පැන්සිල ගන්නවා මේ පිරිකර භාණ්ඩ පූජා කළා ගඳුන් පිටුම් සිද්ධ කළා සීලේක පිළිචියා භක්ති නිවෙත් ඇරතුවා දැන් මේ ධනපදයකට සවන් දුන්නා. දාන, සීල, භාවනා, ත්‍රිවිධ කුසල ක්‍රියාව සම්පූර්ණ වුණා. මෙතෙන් මේ රැස්පත් කරගත් කුසලය අපට මෙන්න අනාගත අවුරුදු 5000 පිරෙනා තුරුම ලෝකදින තාක් ජනතාවකිට සුපිනිස ගෞතම සම්බුද්ධ ශාසනයේ නිර්මලව පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවැගේම සාතන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත මේ බුදු සසුන නිර්මලව ආරක්ෂා කර ගැනීමට සත්‍ය අපරක් කරගන්න කුසල් දෙලෙන් ලැබේවා කියලා අපි මෛත්‍රී කරනවා. එවැගේම නමින් අභවක් තාත්තේ අන්තා මෞර්ය ගුරුවර බන්දු මිත්‍රාගෙන් වෙද්ද ඒ සෑම දනාත මේ පුණ්‍ය ලාභයක් වේවා. මෙතින් දෙලෙන් ඒ සෑම දනා භවයක් පාසා සුගතියෙන් සුගතියට සැපත් වෙමින් දාන ආදී ගත කාලේ පුරා සතු භෝධියකින් අමාමහ නිවන් සුව ලබක්වා ආඥා කරුණාවෙන් දෙන් සම්මුදෙමි. සාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂ විශ්වදේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් සිතා ප්‍රසාදයෙන් මෙතින් අනුමෝදන්ව දී ආයුෂ්මාදීන් වැඩෙත්වා බුදු සසුනට ලබ්ධිවට බෞද්ධ ජනතාවට සිංහල ජාතියට ආසංගරුවකට මේ සින්වත් සැමට එතර මෙතර ජීවත් වෙන සෑම දෙනාටම දේව ආරක්ෂාව සැලසගෙත්වා සතු භෝධි වලින් සාර්ථ නිවන් සුව ලබක්වා ආශා මෛත්‍රිය පින්පමඟු හිතවත් මඳා සහිතවත් හැම සත්‍යයන්වත් දුල ගගනුවද රැසයන්වත් අවකදම් නගර ලංකාව දමදුව මේ සක්වල සීල සක්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යාටත් මේ පින ලැබේවා. සීල සක්වල නිරුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, පෙරුවන් සරණ වෙත්වා, අප්‍රමාදව දස පාරමී කරත්වා, චතුරාර්ය සත්‍ය අවබෝධයේ සාන්ත නිවන් සුව ලබත්වා ආශා මෛත්‍රියෙන් පින්පමු. පුරුෂක පහදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමි සඟරුවන කායු වර්ණ සක බල ඥාන කිරණමනි පාරමී සීලසේ සිදු කර ගන්නා ලද මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් දිවි මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍යාංගයේ ආශිර්වාද බලයෙන් මේ පින්කම් සිදු කර ගැනීමට මඟ පාදා තබා අද ඈත දඩක වාසය කරන සින්වත් සිය ආලක්ෂ නැතිතුන් ආනන්ද එම චන්ද්‍ර ආලක්ෂ නැතිනේට දරු පිළිසෙට අද මේ ස්ථානින්නේ ගුණවත් නෑනියන්ට මේ සහෝදරී දිරිසට ඥාති මිත්‍රි හිතවස්සමට ඒ කටු පිටාම කරුණාවෙන් සමන්ත ලැබිච්ච ලාභයක් ධර්ම ලාභයක් වශයෙන් සැලකාගෙන ඒ ශ්‍රීලා කටු පිටවන දේශුන් රත්න ආත්මයේ කුසලා ආත්මයේ අනිත් මේ සහයෝගයේ විතරම කල්යාණ මිත්‍රත්වයෙන් උපකාරී වෙ සිටින දිනවත් දිනේ නෑනියන් මෙම කුප්පිකා ජීනියාදි කොට ඇති පෞලේ සමන්ත සමරසේකර සුසර නෑනියන් ස්වාමී පුෂ්පා ගුණරත්න දොස්තර මෑණියන් මේ මැලිස් මහත්මියලාගේ සෑම දිනකටම ප්‍රසුමාත්ලා විතරම අපට කවි එදි සිටින ඒ සෑම දිනකට දයානන්ද මහත්මිය ලෙන මැතිණිය ඇතුළු සෑම දිනකටම සහභාගීව සාදුත්‍යා සතුටුසිනු දිනකටම දැන් මේ භාවනා සංකයක් වගේ අනුගාමී පාඩමක් පටන් ගැනීම සඳහා පෙරමුණු ගෙල කටයුතු කරන මල්ලිකා දෙත්තිං මැතිණිය ඇතුළු කවුලේ සෑම දිනකටම දලවත්යෙන් නිරෝගී සත්ත්ව බල විංසත් සතරාස පාලන දීර්ඝව ලැබේවා. කායික මානසික සැලසීම ලැබේවා. ගුණ නුවණ ධන ධාන්‍ය අසීතුරු සත් සම්පත් දීුණු නිවේවා. ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රාසේ සමුද්ද වේවා. විංසත් සතරාස අධික පාලයක් අතරක් නැර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට සිරුවන් කීකෙන් ආරක්ෂාව ලැබේවා. සතර ගමනේදීද භවයක් පාදා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දී දරුවන් නෑදෑ හිතමි කියලා සේවක සේවිකාවන් කැකුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය බෝධය බුදු ප්‍රසේ බුදුනාරහතුන් වහන්සේ නිවී සැනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා වාසනා වේවා ප්‍රියං අසුව සාසනා කරමු. ඉදං භෝඥා සීලං සම්මිසයෝ විවංජන්තු සම්ම රෝගෝ විනාශකු මාතේ භවස්තු අන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ. දවසු සංග මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධාන් වහන්සේ සදා සොත්ති භවන්තු සේ බවතු සංගමන රංගක්ඛන්තු සම්ද ජීවසා සම්ද සම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ බවතු සංගමංගලං රක්ඛන්තු සම්ද ජීවසා සම්ද සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අමුවාදන සීලිස්ස නිස්සං වද්ධා පෙසාවින චක්කාරෝ ධම්මා වන්දන්ති ආයුවන්දෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්ති සංජ සම්පත්ති නිවෙතේ අත්වෝ නිදාන සම්පත්ති නිලාසේ සමිජ්ජතු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්වන් වහන්සේ.